හැම ශිෂ්‍යයෙක්ම පරිභෝජන රාජ්‍ය සේවයට තිබිච්ච වරප්‍රසාද අවුරුද්දේ ශිෂ්‍යයාට මාසල් දරුවට මුදි කලහම්න්නේ මේ මිනිස්සුන්ගේ ගෙදෙන කරදරයක් නිතර ඇදගෙන අතකොට ඔක්කොම ළමයි එක හා සමාන ඕසප් ළමයා දුප්පත් ළමයා සමාජීය උන් ભેදයක් තොරව එක විදියට එක ඇඳුම ඇඳගෙන මේක දැන් වෙලා තියෙනවා දැන් වෙනසක් වෙන්නේ මම හිතන්නේ මේකට වෙනස් කරනවා කියලා කිව්වේ ඒ වෙනස වෙන්න ඕනේ අද ඒ දෙන කූපන් ප්‍රමාණයට ඇඳුම් ගැනීම ගැන ඌචුතාව ධනතාවට කරදරයක් නොවන පරිදි කටයුතු කරන්න ඕන ක්‍රම තියෙනවා ඉතින් මේවා පිළිබඳව අවබෝධයක් ලබා ගන්න මේ කටයුතු කරනවා තමයි මම හිතන්නේ